ඒ අය වෙනුවෙන් මිලියන 8000ක් ගානක් අවශ්‍යයකට මිලියන 5000ක් දෙනවා කියලා මිලියන 3000යි වෙන් කරලා. මේ මිලියන 3000 වෙන් කරපුවාම අපිට මේක මාස 4කට වගේ බොහොම කෙටි කාලයකට තමයි මේ ජේෂ්ඨ පුරවැසියන් සඳහා මේක ප්‍රමාණවත් වෙන්නේ. ඒකේ අනිත් පැත්තේ තමයි මේ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැහැ හරි ආකාරව. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමහර දිසාපතිවරු ළඟ ඒ වගේම සමාජ සේවා අමාත්‍යාංශය හරහා මේ තොරතුරු වල හරි ගැළපීමක් තිබුණා. ඒ නිසා අපිට සිද්ධ වුණා මාසයක වගේ කෙටි කාලයක් මේ සියලු තොරතුරු හරි ආකාරව ඒ ලේඛන සකස් කරලා මේ ගෙවීම සිදු කරා.